ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ පින්වත් දරුවනි, පින්වතුනි, බුදුරජාණන් වහන්සේ තරුණයාව තේරුම්ගෙන සිටියේ සිටීමේ ශක්තිය ප්‍රබලව තියෙන කෙනෙක් හැටියටයි. දවසක් මාළුන්ක පුත්ත කියන වයසක ස්වාමින් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් ධර්මය දේශනා කරන සීක්වා, මා විස්තර වශයෙන් අවබෝධ කරගන්නම්. බුදුරජාණන් වහන්සේ වදාළා, එතකොට මාළුන්කි පුත්ත, ඔබ වයසක කෙනෙක්, ඔබ කොහොමද මේ කෙටියෙන් දේශනා කරන ධර්මය විස්තර වශයෙන් අවබෝධ කරන්නේ? මාළුන්කි පුත්ත, කෙටියෙන් මා ධර්ම දේශනා කරන්නේ තරුණයින්ටයි. තරුණයන් මා කෙටියෙන් දේශනා කරද්දී විස්තර වශයෙන් අවබෝධ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ තරුණයාව තේරුම් ගත්තේ ඒ විදිහටයි. උන්වහන්සේ කෙටියෙන් ධර්මයේ දේශනා කරනවා. තරුණයන් එහි අරුත විමස විමසා අවබෝධ කරගන්නවා. එතකොට මාළුන්කි පුත්ත ස්වාමින් වහන්සේ ආයමත් කියා හිටියා, අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මං තරුණ කෙනෙක් නොවන බව හැබෑව. එනමුදු මටත් පුළුවනි කෙටියෙන් දේශනා කරන ලද ධර්මය විස්තර වශයෙන් අවබෝධ කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළා. දේශනා කළා මාළුන්කි පුත්ත, ඔබ යමක් දැක්කොත් දැක්ක විතරයි. ඔබ යමක් ඇසුවොත් ඇසුවා විතරයි. ඔබ යමක් ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. ඔබ යමක් රසවින්දොත් රසවින්දා විතරයි. ඔබට පහස ලැබුණොත් ඒ දැනුණා විතරයි. ඔබ මනසින් යම් කිසි දෙයක් හිතුවොත් සිතුවා විතරයි. යම් දවසක ඔබ ඒ විදිහට පත් වෙනවාද, එතකොට ඔබ එතන නැහැ. ඔබ එතන නැත්තම් ඔබ වෙන තැනකත් නැහැ. ඔබ වෙන තැනකත් නැත්තම් ඔබ මෙලොවත් නැහැ, පරලොවත් නැහැ. ඔබ නිදහස් කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළා. මේ විදිහටම කෙටියෙන් දේශනා කළා තව තරුණයෙකුට. ওই ධර්මයේම බාහිය දාරුචීරියට. එයාගේ නම බාහිය. සුප්පාරක පටුන කියන මොහොදු තීරේ තමයි මේ බාහිය ජීවත් වුනේ. මෙයා දරපතුර වලින් කරපු වස්ත්‍රයක් දරාගෙන හිටියා. ඒ නිසා මෙයාට කිව්වා බාහිය දාරුචීරිය. මෙයා තනියම භවනා කරනවා. මෙයා තනියම ජීවිතය තේරුම් ගන්න මහන්සි ගන්නවා. මෙයා ඇත්තටම සත්‍ය හොයනවා. ඇත්තටම සත්‍ය හොයන එක්කෙනා, ඇත්තටම සත්‍ය හොයන එක්කෙනා විශේෂ කෙනෙක්. එයා සත්‍ය හමුවන තුරාවට සත්‍ය හොයාගෙන යනවා. බොරුවට සත්‍ය හොයාගෙන යන එක්කෙනා අතරමඟ වෙන වෙන දේවල් කරා යනවා. බාහිය ඇත්තට සත්‍ය හොයාගෙන යන්න පුළුවන්කම තිබිච්ච කෙනෙක්. නමුත් එයා සුප්පාරක පටුනේ නැවතිලා හිටියා. එයා තනියම භවනා කරනවා. එයා තනියම භවනා කරලා තනියම හිත තැම්පත් කරගන්නවා. දවසක් මෙයාට හිතුණා, මේ ලෝකයේ යම් රහතුන් ඇත්නම්, රහත් මගට පිළිපන් පිරිසක් ඇත්නම්, මමත් ඒ අය අතර කෙනෙක් කියලා. එදා රාත්‍රී මෙයා අපූර්ව දර්ශනයක් දැක්කා. මෙයාට පෙනුන දෙවි කෙනෙක්. එයා මෙයාට කියනවා, පින්වත් බාහිය, ඔබ රහතන් වහන්සේ නමක් නොවේ. ඔබ රහත් මගට පිළිපන් කෙනෙකුත් නොවේ. මේ ලෝකේ රහතුන් වැඩ සිටිත් නම් රහත් මගට පිළිපන් ආ සිටිත් මං ඒ ඇයිට ඔබ අයිති නැත. එතකොටම මේ බාහිය ඒ දෙවියාගෙන් විමසන්න ගත්තා, පින්වත් දෙවිඳ, එහෙමනම් මේ ලෝකේ රහතන් වහන්සේලා ඉන්නවාද? රහත් මගට පිළිපන් උතුමන් ඉන්නවාද? මේ දෙවියා කියනවා, මේ ලෝකේ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා තමයි ඔය කාරණේ දන්නේ. ඕක සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ විෂයක්. ලෝකෙ වෙන කවුරුත් මේ විෂය තෝරන්න දන්නේ නැහැ. මේ දෙවියාගෙන් අහනවා බාහ්‍ය දාරුචීරිය, අනේ පින්වත් දෙවිඳ මට කියන්න, මේ කාලේ එබඳු සම්බුදු රජාණන් වහන්සේ නමක් ලෝකෙ ඉන්නවාද? එතකොට දෙවියා කියනවා, එසේය පින්වත් බාහිය, මේ කාලේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් සමත් නුවර කියන නගරයේ වැඩ සිටිනවා. දෙවියන් නොපෙනී ගියා. බාහිය දාරු චීරිය එලි වෙනකන් ඇඟිලි ගණන් කර කර හිටියා. එලි වෙච්ච ගමන් පැංකෙන්ඩිය අතට ගත්තා. එළියට බහලා පිටත් වුණා. සතපුම් දහස් ගණනක ගමනක් වේගෙන් පිටත් වුණා මෙයා. දුෂ්කර ගමනක් වේගෙන් පිටත් වුණා. එක රාත්‍රියක් එක තැනක ගෙවනවා. රෑ දෙකක් එක තැනක ගෙවන්නේ. පයින් යන ගමනේ වේගෙන් දැන් මෙයා යනවා. මෙයාගේ එකම ඉලක්කයයි තියෙන්නේ තථාගත සම්බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න ඕන කියලා. එක රැයක එක තැනක ගත කරනවා. හිමිදිරි උදෑසනින් පිටත් වෙනවා. ආය රැය වෙනකන් යනවා. ආය රැයට එතන ගත කරනවා. ආය හිමිදිරි උදෑසනින් පිටත් වෙනවා. සොයාගෙන සොයාගෙන සොයාගෙන දින ගණනාවක් පුරා ඇවිද ආපු ගමනක්. දින ගණනාවක් පුරා එක දිගට ඇවිදගෙන ආවා. සෙවත් නූරට පැමුණුනා. මෙයාට හරි ප්‍රීතිය. මෙයා පාන්දරින්ම සෙවත් නූර පුරා සොයන්න ගත්තම ආරංචි වුණා ජේතවනාරාමයේ කියලා. වන සෙනසුනක් තියෙනවා. අන්නේ අසපුවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මෙයා දුවගෙන ගියා. හැමතැනම බැලුවා. ස්වාමින් වහන්සේලා එහිට මෙහිට වඩිනවා. සක්මන් කරනවා. සමහරුන් භාවනා කරනවා. සමහරු පිණ්ඩපාත වඩින්න සූදානම් වෙලා ඉන්නවා. සමහරු පිළිසිගා වඩිනවා. බුදුරජාණන් වහන්සේ හොයමින් ගිය මේ බාහිය දාරුචීරිය ස්වාමින් වහන්සේලාගෙන් අහනවා, අනේ ස්වාමීනි, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොහිද ඉන්නේ? පින්වත, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ පිණ්ඩපාත වැඩියා. ඒ සැනින්ම ආපහු හැරිලා නගරයට දිව්වා. නගරේ දැන් මෙයා වීදියක් ගානේ හොය හොයා යනවා බුදුරජාණන් වහන්සේව. හොය හොයා යද්දි එකපාරටම මෙයා බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ දැක්කා. බුදුරජාණන් වහන්සේ සාන්ත ගමණින් උතුම් දමණයටපත් වෙලා උතුම් සංසිදීමටපත් වෙලා දුටුවන් නෙක්සිත් පහන් කරවන ස්වරූපෙන් බුදුරජාණන් වහන්සේ වඩිනවා දැක්කා. දුටු පමණින් මෙයා තේරුම් ගත්තා, මේ තමයි මා සොය සොයා යන ඒ සම්බුදු රජාණන් වහන්සේ. මේ තමයි බාහිය දාරුචීරිය දුවගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳ වැටුණා. වැඳ වැටලා කියන්න ගත්තා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මට ධර්ම දේශනා කරන සීක්වා. සුගතයන් වහන්සේ, මට ධර්ම දේශනා කරන සීක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා, බාහිය, මේ පිඬුසිඟා වඩින වෙලාවයි, දහම් දෙසන වෙලාව නොවේ. පිඬුසිඟා වැඩීමෙන් පස්සේ මා ඔබට දහම් දෙසන්නම්. එතකොට මේ බාහිය කියනවා, දීර්ඝ ගමනක් ආපු කෙනෙක්. එයා කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අනේ මගේ ජීවිතයට අනතුරක් වේද කියලා මට විශ්වාස නැහැ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයටත් කරදරයක් වේද කියලා මට කියන්න තේරෙන්නේ නැහැ. ඊට කලින් මට ධර්ම දේශනා කරන සීක්වා දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේව දාලා බාහියේ මේ පිණ්ඩපාතේ වඩින වෙලාවයි පිරිස ගා වැඩීමෙන් පස්සේ ඔබට ධර්මය අසන්න පුළුවනි. ඊට පස්සේ තුන්වෙනි වතාවෙත් බාහිය කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට තේරෙන්නේ නැහැ මගේ ජීවිතයට කරදරයක් සිදු වෙයිද බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කරදරයක් සිදු වෙයිද කියලා මට තේරෙන්නේ නැහැ. කරදරයක් වෙන්න කලින් ධර්ම දේශනා කරන සීක්වා බුදුරජාණන් වහන්සේ බැලුවා බාහිය දිහා. තව ටික වෙලාවයි මෙයාට ජීවත් වෙන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බාහිය ඔබ මේ විදිහට අවබෝධ කරන්න. යමක් දැක්කොත් දැක්කා විතරයි. යමක් ඇහුවොත් ඇහුවා විතරයි. යමක් ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. යමක් රස වින්දොත් රස වින්දා විතරයි. යම් පහසක් ලැබුණොත් කයට පහස ලැබුණා විතරයි. යමක් සිතුනොත් සිතුනා විතරයි. බාහ්‍ය යම් විදියකින් ඔබ ඔය විදියට ජීවිතය දැක්කොත් ඔබ එතන නැහැ. ඔබ එතන නැත්නම් ඔබ එතන හැදෙන්නේ නැත්නම් ඔබ වෙන තැනක සකස් වෙන්නෙත් නැහැ. ඔබ ඒ කොහිවත් නැත්නම් ඔබේ අතරත් නැහැ. මෙලොවත් නැහැ. පරලොවත් නැහැ. ඔබ නිදහස්. අවබෝධ කළා. බුදුරජාණන් වහන්සේ අනුශාසනාව කරලා වැඩියා. බාහියේ ඒ කතාව ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව විස්තර වශයෙන් අවබෝධ කරගත්තා. සුළු වේලාවකදී පාරේ ගමන් කළ ගව දිනක් මේ බාහියට ඇනලා ජීවිතක්ෂයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වැඩම කරලා ජේතවනාරාමයට වැඩියා. වික්ෂුන් වහන්සේලා විදිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හොයාගෙන උදේ දුවදුව පාර දිගේ දුවපු තරුණයා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළ මහපාරෙදිම එයා මහපාරෙම පැත්තකින් වාඩි වෙලා භවනා කරපු එක්කෙනෙක් එයාව ගව දිනක් යනලා මරණයටපත් වෙලා බුදුරජාණන් වහන්සේව දාලා පින්වත් මහණෙනි එහෙමනම් අපි යමු පින්වත් මහණෙනි එතෙන්ට මාගේ ශ්‍රාවක පුතුණුවන් මේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් මාගේ ශ්‍රාවක පුතුණුවන් සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා අරහත්ත්වයටපත් වෙච්ච කෙනෙක් අපි යමු කියලා බලලා බුදුරජාණන් වහන්සේ උදාලා මහණෙනි මේ ශ්‍රාවක පුතුණුවන්ගේ දේහය රැගෙන දවන්න ස්තූපයක් තනවන්න බලන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙටියෙන් කියද්දී ප්‍රඥාවන්ත කෙනා විස්තර වශයෙන් අවබෝධ කර ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ කොහොමද දිත්තේ දිත්තමත්තං දක්නාලද කරුණෙහි දැකීම මාත්‍රයකි. දකින්නොන යම් කිසි දෙයක් එතනින් ඒක ඉවරයි කියන එක. සුතේ සුතමත්තං ශ්‍රවණේ කරනලද කරුණෙහි ශ්‍රවණ මාත්‍රයකි. ඇහුවනම් ඒ ඇසීමෙන්ම එතනින් ඉවරයි ඒක. මුතේ මුතමත්තං ආග්‍රහණය කරපු රස විඳපු පහස ලැබූ කරුණේ ඒක එතනින්ම ඉවරයි. විඤ්ඤාති විඤ්ඤාතමත්තං හිතෙන් යමක් දැනගත්තාද එතනම ඉවරයි ඒක. එතකොට ඒ ඇහින් දැකපු රූපෙන් කණෙන් ඇසූ ශබ්දයෙන් නාසයෙන් ආග්‍රහණය කරපු ගඳ සුවඳින් දිවෙන් විඳපු රසයෙන් කයෙන් ලැබූ පහසින් සිතින් සිතූ සිතිවිල්ලෙන් කිසිවක් සකස් වෙන්නේ නැහැ. අපේ ප්‍රශ්නය ඒකමයි. අපි ඇහෙන් රූපය දැක්කට පස්සේ රූපය විසින් අපිව ආක්‍රමණය කරනවා. කණෙන් ශබ්දයක් ඇහුවට පස්සේ ශබ්දය විසින් අපිව ආක්‍රමණය කරනවා. නාසයෙන් ගඳ සුවඳක් දැනගත්තාම ඒ සුවඳ විසින් අපිව ආක්‍රමණය කරනවා. දිවෙන් රස දැනගත්තාම රසය විසින් අපිව ආක්‍රමණය කරනවා. කයට පහස දැනුනාම පහස විසින් අපිව ආක්‍රමණය කරනවා. මනසට සිටිවිලි දැනුණාම සිටිවිලි විසින් අපිව ආක්‍රමණය කරනවා. අපිට නිදහස් වෙන්න බෑ. අපි ඒකට බැඳිලා ගින් ඒකෙන් සකස් වෙවි යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා සකස් වෙන්නේ නැත්තම් ඒකෙන් ඇහැට දකින රූපෙන් කෙනෙක් සකස් වෙන්නේ නැත්තම් කනට ඇහෙන ශබ්දයෙන් නාසයට දැනෙන ගඳ සුවඳින් දිවට දැනෙන රසයෙන් කයට දැනෙන පහසින් මනසට සිටින අරමුණින් අපිව සකස් වෙවි යන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ වදාළා ඔබ එතන නැහැ. ඔබ එතන නැත්තම් වෙන තැනකත් නැහැ. දැන් හොඳට බලන්න හිතලා මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේටත් අර ਬਾහියට කියපු දේශනාව බුදුරජාණන් වහන්සේ වදාලා. මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේ එවෙල කියා හිටියා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මට අවබෝධ වුණා, අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා, මාළුන්ක පුත්තු කොහොමද ඔබට අවබෝධ වුණේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඇහින් දැක්කොත් දැක්කා විතරයි කියන කරුණ මට මෙහෙම අවබෝධ වුණේ කියනවා. රූපං දිස්වා සති මුට්ඨා සිහි මුලා වෙලා ඇහින් බලනවා, බලනකොට රූප පේනවා. ප්‍රිය නිමිත්තං මනසිකරෝතු, එතකොට ඒ ප්‍රිය නිමිත්ත ඇහින් දැකපු ප්‍රිය නිමිත්ත ප්‍රිය සටහන හිතෙන් හිතන්න පටන් ගන්නවා. සාරත් චිත්තෝ වේදේති, එතකොට ඒ අරමුණ කෙරෙහි ඇලිලා ඒක විඳින්න පටන් ගන්නවා. තංච අධ්‍යෝස තිට්ඨති, එතකොට ඒකේ හිත වැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා, එතකොට යාට නොඒක ආකාරයේ විඳීම් ඇති වෙනවා. අනේකා රූප සම්භව, ඒ දැකපු රූපේ මුල් කරගෙන නොඒක ආකාරයේ සිිතේ ඇති වෙන විඳීම් ඇති වෙනවා. අභිජ්ජාච විහෙසාච ආසාවත් පීඩාවත් චිත්ත මස්සූපහඤ්ඤති, මෙයාගේ හිත පෙළන්න ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං, ඒ විදිහටයි එයා දුක රැස් කරන්නේ. ආරා නිබ්බානන්ති උච්චති, එයා විමුක්තියෙන් නිවනින් ඈත් වෙච්ච කෙනෙක්. දැන් බලන්න අපි ඇහින් රූපයක් දැක්කාම සිදුවෙන දේ තමයි ওই දේශනා කළේ. දිට්ඨි දිට්ඨමත්තන් දැක්කොත් දැක්කා කියලා කියන්නේ මොකද්ද? දැක්කොත් දැක්කා කියලා කියන්නේ එයා බොහෝම සිහියෙන් යුක්තව, සියෙන් යුක්ත තමයි ආ රූපේ දැකිනේ. රූපං දිස්වා පතිස්සතු, රූපේ දැකලා සියෙන් යුක්තව විරත් චිත්තෝ වේදේති, නොයලුනු සිතින් විඳිනවා. තංච නාධ්‍යෝසායතිච්ඡති, ඒක හිත බැසගන්නේ. යථාස පස්සතෝ රූපං, යම් විදියකින් නම් යා රූපේ බලන්නේ. සේවතෝ චාපි වේදනං, යම් විදියකින් නම් ඒ විඳීම සේවනය කරන්නේ. කීයති ගෙවිලා යනවා, නොපචීයති රැස් වෙන්නේ නැහැ. ඒවං සෝ චරති සතු, අන්නේ විදියට තමයි යා සීයෙන් ඇසිරෙන්නේ. ඒවං අපචිනතෝ දුක්ඛං, ඔය විදියට දුක බැහැර කරද්දී සන්තිකේ නිබ්බානන්ති උච්චති, නිවන ළඟ ඉන්නවා කියලා කියනවා. එතකොට බලන්න පින්වතුනි, අපි ඇහෙන් රූපයන් දකින විදියට තමයි අපි දුකට ලං වෙන්නේ. අපි ඇහෙන් රූපයක් දකින විදියට තමයි අපි නිවනට ලං වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ওই ධර්මයේ තුල අපි සම්පූර්ණම ජීවත් වෙන්නේ සිහියෙන් තොරව. රූපං දිස්වා සති මුට්ටා, අපි මුලා වෙච්ච සිහියෙන් රූප බලනවා. මුලා වෙච්ච සිහියෙන් ශබ්ද අහනවා. මුලා වෙච්ච සිහියෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. මුලා වෙච්ච සිහියෙන් රසය ආග්‍රහණය කරනවා, රස විඳිනවා. මුලා වෙච්ච සිහියෙන් කයට පහස ලැබෙනවා. මුලා වෙච්ච සිහියෙන් හිතනවා. එතකොට මොකද වෙන්නේ? මුලා වෙච්ච සිහියෙන් නම් අපි ඇහෙන් රූපයක් දකින්නේ. සිහි මුලා වෙලා නම් කනින් ශබ්දයක් අසන්නේ. සිහි මුලා වෙලා නම් නාසයෙන් ආග්‍රහණය කරන්නේ. සිහි මුලා වෙලා නම් දිවෙන් රස විඳින්නේ. සිහි මුලා වෙලා නම් කයට පහස ලබන්නේ. සිහි මුලා වෙලා නම් සිතින් හිතන්නේ. අපි ඒ සියල්ලෙම ගොදුරක් බවට පත් වෙනවා. අපිට නිදහස් වෙන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාලා සිහි මුලා වෙච්ච එක්කෙනා මේ ලෝකෙට අහු වෙන්නේ උකුස්සෙකුට, ගිජුලිහිණියෙකුට ගොදුරු වෙන කැටකිරිල්ලියක් වගේ කියලා. උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. උපමාව කුමක්ද? එක්තරා කැටකිරිල්ලියක් හිටියා. මේ කැටකිරිල්ලි ආකාශයේ පියාසලමින් යද්දි ගිජුලිහිනියක් ඇවිදින් මේ කැටකිරිල්ලිව දැහැගත්තා. කැටකිරිල්ලි විලාප දුන්නා. විලාප දීලා කියන්න ගත්තා, ඒ ගිජුලිහිනි නුඹ මාව මේ ඇල්ලුවේ මගේ පියාසන්තකේ මා නොසිරි නිසායි. මා මගේ පියාසන්තකේ තුල හිටියානම්, මා පියාගේ දායාදයේ තුල සිටියානම් නුඹට මාව අල්ලන්න බෑ. ගිජුලිහිනි කැටකිරිල්ලිගෙන් ප්‍රශ්න කළා, ඒ කැටකිරිල්ලි නුඹ මේ ආකාශයේ සැරිසරද්දි මා නුඹ අල්ල ගත්තී. දැන් නුඹ මට කියනවා නුඹට තිබුණා පියවරුමෙන් පැමිණි තනක්, එතන හිටියනම් අල්ල ගන්න නෑ කියලා. හොඳයි දැන් මම නුඹව අතාරිනවා, පුළුවන් නම් බේරියන්. කැටකිරිල්ලිය ගියා. කුඹුරේ උදැල්ලෙන් පස් කෙටුවාම ඒ පස් පෙඩල් යට තමයි පියවරුමෙන් ලැබිච්ච තැන. කැටකිරිල්ලි ඒ පස් පෙඩල් උඩ හිටියා. උඩ ඉඳලා ගිජුලිහිනියට කතා කරනවා, "හා ගිජුලිහිනිය දැන් වර." එතකොට මොකද වුනේ? ගිජුලිහිනිය ආකාශයේම රවුමක් ගහලා තටු දෙක සමෝ තියාගෙන ඊතලයක් වගේ වේගෙන් ආවා කැටකිරිල්ල වල්ලා ගන්න. ඒ සැනින්ම කැටකිරිල්ල මොකද කළේ? යට පස් පෙඩල්ල යටට රිංගුවා. ගිජුලිහිනියගේ පපුව පස් පෙඩල්ලේ වැදිලා විසණයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මාගේ ශ්‍රාවක දරුවන් කැටකිරිල්ල වගේ. මා දේශනා කරන සතිපට්ඨාන ධර්මය පස්පිඩෙල්ල වගේ. කැටකිරිල්ලගේ ආරක්ෂා ස්ථානයේ පස්පිඩෙල්ලයි. මාගේ දරුවන්ගේ ආරක්ෂා ස්ථානයේ සතිපට්ඨානයයි. බුදුරජාණන් වහන්සේ වදාලා, ගිජුලිහිණී තමයි පවිතු මාරයා. මේ කැටකිරිල්ල යහසේ පියාසර කරන්නේ යම් ආකාරයෙන්ද සතිපට්ඨානෙන් බැහැරව? ආංගී ආකාරයෙන් තමයි කැටකිරිල්ල අහසේ පියාසර කරනවා වගේ මාගේ ශ්‍රාවකයන් සතිපට්ඨානෙ යතෑරලා ඇහැට පේන රූප පස්සේ දුවන්න ගන්නවා. කනට ඇහෙන ශබ්ද පස්සේ දුවන්න ගන්නවා. නාසයේ දැනෙන ගඳ සුවඳ පස්සේ දුවන්න ගන්නවා. දිවට දැනෙන රසයේ පස්සේ දුවන්න ගන්නවා. කයට දැනෙන පහස පස්සේ දුවන්න ගන්නවා. මනසට සිටින සිටිවිලි පස්සේ දුවන්න ගන්නවා. දුවන්න ගන්නකට ඒ යම් රූපයක් දැක්කාද, ඒ රූපයටම මෙයා හසු වෙනවා. ඒ යම් රූපයක් මෙනෙහි කරනවාද, ඒ මෙනෙහි කරනා වූ රූපයට මෙයා අහු වෙනවා. යම් ශබ්දයක් මෙනෙහි කරනවාද සතුටින්, ඒ ආසාවෙන් මෙනෙහි කරන ශබ්දයට මෙයා අහු වෙනවා. යම් ගඳ සුවඳක් සතුටින් මෙනෙහි කරනවාද, ඒ ගඳ සුවඳට මෙයා හසු වෙනවා. යම් රසයක් සතුටින් මෙනෙහි කරනවාද, ඒ රසයට මෙයා හසු වෙනවා. යම් පහසක් සතුටින් මෙනෙහි කරනවාද, ඒ පහසට මෙයා හසු වෙනවා. යම් සිටිවිල්ලක් සතුටින් මෙනෙහි කරනවාද, ඒ සිටිවිල්ලට මෙයා හසු වෙනවා. එයාව ගිජුලිහිණිය ගිල්ලා. ඒ කැටකිරිල්ලව ගිජුලිහිණිය ගිල්ලා. මොකද වෙන්නේ? පිය රූපම් මනසි කරවතු සාරත්ත චිත්තෝ වේදේති. ඇලුනු සිතින් විඳිනෝ. තංච අජ්ජෝසායතිත්තේති. ඒකේ සිත බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භවා. ඊට පස්සේ ඇහෙන් දැකපු රූපේ මුල් කරගත්ත නොඑක් විදිහේ මෙයාට ඇති වෙනවා. කනෙන් අහපු ශබ්දේ මුල් කරගත්ත නොඑක් විදිහේ මෙයාට ඇති වෙනවා. නාසයෙන් දැනගත්තු ගඳ සුවඳ මුල් කරගෙන නොඑක් විදිහේ මෙයාට ඇති වෙනවා. දිවට දැනුණු රසයේ මුල් කරගෙන නොඑක් විදිහේ මෙයාට ඇති වෙනවා. කයට දැනෙන පහස මුල් කරගෙන නොඑක් විදිහේ මෙයාට ඇති වෙනවා. මනසට දැනෙන අරමුණු මුල් කරගෙන නොඑක් විදිහේ මෙයාට ඇති වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අභිජ්ජාචි විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති. අධික ආසාවත් පීඩාවත් කියන දෙකෙන් මෙයාගේ හිත පෙලන්න පටන් ගන්නවා. මෙයාගේ හිත පෙලන්න මෙයාගේ පෙලන කාරණේටම මෙයා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ඒවං ආචිනතෝ දුක්ඛං. ඒ විදිහට ඊට පස්සේ දුක රැස් කරනවා. ආරානිබ්බානන්ති උච්චති. නිවණින් ඈත් උනා කියලා කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ ඔක්කොටම හේතුව මොකද්ද? සති මුට්ඨා. ඒ කියන්නේ සිහි මුලාව සිටීම. සිහි මුලාව සිටීම. කැටකිරිල්ල හිටියේ නැහැ පස්පිඩෙල්ල යට. නිදහස යවිදින්න ගියා. ඒ වගේ සිහි මුලාව සිටීමෙන් උනේ. බුදුරජාණන් වහන්සේ හැමතැනම දේශනා කරන්න අපිට කුමක්ද? සිහියෙන් ඉන්න. සිහි මුලාවෙන් ඉන්න කියලා නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ සිහියෙන් ඉන්න කියලා. බලන්න සිහියෙන් ඉන්නවා නම් අපිට සෑම අනතුරක්ම වළක්ව ගන්න පුළුවන්. සෑම කරදරයක්ම වළක්ව ගන්න පුළුවන්. සෑම විටම ජීවිතේ රැකවරණයක් ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට පිය પરම්පරාවෙන් ලැබෙන දායාදයක් තියෙනවා. දැන් අපි තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්. අපි ශ්‍රාවක දරුවන්. ශ්‍රාවක දරුවන් වූ අපට අපගේ ශාස්ත්‍රූ වූ සම්බුදු පියාණන් වහන්සේගේ දායාදයක් තියෙනවා. ඒ දායාදේ තමයි සතර සතිපට්ඨානය. ඒ සතර සතිපට්ඨානේ නම් වූ දායාදේ තුල අපි සිටින්න ඕන. පින්තුනි මේ හැමදේම අපට ලැබෙන්නේ නැහැ. හැමදේම ලැබෙන්නේ නැහැ. සතිපට්ඨානේ ලැබෙන්නේ බුද්ධ කාලයකදී පමණයි. බුද්ධ කාලයකදී පමණයි සතිපට්ඨානේ ලැබෙන්නේ. ඒ නිසා අපි හොඳ සීනුවණින් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිහි කරන්න ඕනේ. උන්වහන්සේ වදාළේ නසෝ රජ්‍යති රූපේසු. අන්න රූප දැකලා ඇලෙන්නේ නැතුව ඉන්නවා. රූපං දිස්වා පටිසතෝ. රූපේ දැකලා සිහියෙන් ඉන්නවා. විරත් චිත්තෝ වේදේති. ඒක විඳිනවා. හැබැයි ඒකට ඇලිලා නැහැ. තංච නාද්ධෝ සතිට්ඨති. ඒකේ බැසගෙනත් නැහැ. යථාස පස්සතෝ රූපං. යම් අයුරින්ද රූපේ දිහා බලන්නේ. සේවතෝ චාපි වේදනං. යම් අයුරින්ද විඳීම සේවනය කරන්නේ. කීයති. රැස් වෙන්නේ නැහැ. ගෙවිල යනවා. නෝ පචීයති. රැස් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඒවං අපචිනතෝ දුක්ඛං. දුක බැහැර කරද්දී සන්තිකේ නිබ්බාණන්ති උච්චති. නිවන කරා යනවා. එතකොට පින්වත්නි අපිට මේ බුද්ධ දේශනාවෙන් පැහැදිලි වෙනවා අපි මේ ඇහැයි රූපයයි කියන දෙක තමයි අපි එහාට මෙහාට කරකවන්නේ. කනයි ශබ්දයයි කියන දෙක තමයි අපි එහාට මෙහාට කරකවන්නේ. නාසයයි ගඳ සුවඳයි කියන දෙක තමයි අපි එහාට මෙහාට කරකවන්නේ. දිවයි රසයයි කියන දෙක තමයි එහාට මෙහාට කරකවන්නේ. කයයි පහසයි කියන දෙක තමයි අපව යහට මෙහාට කරකවන්නේ. හිතයි අරමුණුයි කියන දෙක තමයි අපව යහට මෙහාට කරකවන්නේ. මේ නිසා අපි ඇසෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. ඇහැට පේන රූපෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. කනෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. කනට ඇහෙන ශබ්දයෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. නාසයෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. නාසයේ දැනෙන ගඳ සුවඳින් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. දිවෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. දිවට දැනෙන රසයෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. කයෙන් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. කයට දැනෙන පහසින් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. මනසින් නිදහස් වෙන්න බැරුව ඉන්නවා. මනසට සිටින අරමුණු වලින් නිදහස් වෙන්න බැරුවලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි සිහි නුවණින් තොරව වාසය කළොත් අපිට වාසය කරන්න වෙන්නේ රාත්‍රී කාලේ ගමක් නිදාගෙන ඉන්නවා වගේ. රාත්‍රියට ගෙවල් හයක් තියෙන ගම්මානයක් තියෙනවා. රෑ හොඳටම නිදි. වැස්ස කාලෙක ගංගාව උතුරලා මේ ගඟ ගලාගෙන ඇවිදිලා ගෙවල් හයම ගහගෙන යනවා මුහුදට. ඒ වගේ තමයි ඇස නැමිති ගේ තුල පදිංචි වෙලා සිටීම. කන නැමිති ගේ තුල පදිංචි වෙලා සිටීම. නාසය නැමිති ගේ තුල පදිංචි වෙලා සිටීම. දිවනමති ගේතුල පදිංචි වෙලා සිටීම. කයනමති ගේතුල පදිංචි වෙලා සිටීම. මනසනමති ගේතුල පදිංචි වෙලා සිටීම. බුදුරජාණන් වහන්සේ වදාළ සිහියෙන් විමසන්න කියලා. ඇස. ඇස තුල ඉන්නවා අපි මම කියලා පදිංචි වෙලා. මගේ කියලා පදිංචි වෙලා. මගේ ආත්මය කියලා පදිංචි වෙලා. නමුත් පින්වතුනි ඒ ඇස කෙමෙන් කෙමෙන් වයසට යනවා. කෙමෙන් කෙමෙන් දිරා යනවා. මරිලා යනවා. ඇස කියන්නේ හිස් ගයක්. කන තුල අපි පදිංචි වෙලා ඉන්නවා මගේ කන. මමයි කන. මගේ ආත්මයයි කන කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නෝණින් විමසීමසා සිහියෙන් බලද්දි කන කියලා කියන්නේ පාළු තැනක්. අයිතිකාරයෙක් නැති තැනක්. හිස් තැනක්. බුදුරජාණන් වහන්සේ වදාලා නාසී අපි පදිංචි වෙලා ඉන්නවා අවබෝධයක් නැති කමට මම මාගේ මාගේ ආඥයි කියලා. නමුත් නාසී නුවණින් විමසා යද්දී මේ නාසී අයිතිකාරයක් නැතු යනවා. ඔබ දැකලා ඇති සමහර විට වයසට යන්නේ ඇස් පෙනුම නැතු යනවා. කන් ඇහිම නැතු යනවා. නාසීට මේ සුවඳ දැනිල්ල නැති වෙලා යනවා. දිව යටට ගිලෙනවා. ඊට පස්සේ යාට නහයට බට දාලා තමයි ආහාර පාන දෙන්නේ. දිව මැරිලා යනවා. දැන් අපිට මේ දිව කෙලින් තියෙන්නේ දිවේ ප්‍රාණය නිසා. ඒක අනිත්‍ය උදයක්. ඊට පස්සේ දිව මැරිලා ගියට පස්සේ මේක ඇකිලිලා යනවා ඇතුළට. ඊට පස්සේ නහයෙන් බට දාලා තමයි කන්න දෙන්නේ. ඊට පස්සේ කයත් බුදුරජාණන් වහන්සේ උදාලා මගේ දිව මමයි දිව කියලා හිතාගෙන හිටියට වැඩක් නැහැ. ඒක හිස් ගයක් වගේ. කයත් එහෙමයි. මමයි කය මගේ කය මාගේ ආත්මයයි කය කිව්වට වැඩක් නැහැ. මේක හිස් දෙයක් වගේ, හිස් ගයක් වගේ සිඳි බිඳි යනවා. මනසත් එහෙමයි. අපි මනස මම කියලා වැළඳගෙන ඉන්නවා, මගේ කියලා වැළඳගෙන ඉන්නවා, මාගේ ආත්මයයි කියලා වැළඳගෙන ඉන්නවා. නමුත් මනසී ඇත්ත හොය හොයා යනකොට කිසිම හරයක් නැති පාළු තැනක් හැටියට මනස අඳුනා ගත්තාම යා මනස අතාරිනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා මේ ඇසකන නාසයේ දිවකය මනස අපි අවබෝධ කරගන්න ඕනේ. ඒකට අපි සිහියෙන් ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිහියෙන් ඉන්න කෙනෙක්, සිහිනුවන දියුණු කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සෑම ඉරියව්වකම සිහිය පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ අතින් සතෙක් මැරෙන්න දෙන්නේ නැහැ, සිහිය පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමන්ගේ අතින් සොරකමක් වෙන්න දෙන්නේ නැහැ, සිහිය පවත්වනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වැඩිකාම සේවනයේකට මේ කය පාවිච්චි කරන්නේ නැහැ, සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා බොරු කියන්නේ නැහැ, සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කේලාම් කියන්නේ නැහැ, සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා පරුස වචන කියන්නේ නැහැ, සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා අරුත්සුන් නිසරු වදන් කියන්නේ නැහැ, සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මත් වෙන දේවල් පාවිච්චි කරන්නේ නැහැ, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම මත් වෙන බීම වර්ග පාවිච්චි කරන්නේ නැහැ, සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විශේෂ කෙනෙක්. මොකක්ද මේ විශේෂත්වය? සිහියෙන් ඉන්න කෙනෙක්. බලන්න මේ සිහියෙන් ඉන්නේ මොකද? ඒක තමයි අපේ පියාගෙන් අපට ලැබිච්ච දෑවැද්ද. අපේ දායාදේ තමයි සතිපට්ඨානය. එතකොට ඔබත් මමත් අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන්. ශ්‍රාවක ධර්මං වූ අපේ උරුමය කුමක්ද? සතිපට්ඨානයයි. ඒ සතිපට්ඨානය තමයි අපේ උරුමය. අපි ඒ උරුමයේ භුක්ති විඳ යුතුයි. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ ඒ උරුමය තුල ඉන්න කියලා, ඒ උරුමය පාවිච්චි කරන්න කියලා. ඒ තමයි සිහිය. බුදුරජාණන් වහන්සේ සිහිය දියුණු කරන ආකාර රාශියක් අපට පෙන්වා දෙනවා. කෙනෙක් සිහිය දිනු කිරීමේදී, ඒ සිහිය දිනු කිරීමේදී ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන සිහිය දිනු කරනවා. ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන සිහිය දිනු කිරීමට කියනවා ආනාපාන සති. ආනා කිව්වේ ආස්වාස, අපාන කිව්වේ ප්‍රස්වාස. ආන අපාන කියන වචන දෙකෙන් තමයි ආනාපාන කියලා හැදිලා තියෙන්නේ. එතකොට ආස්වාස ප්‍රස්වාස සති කිව්වේ සිහිය. ආස්වාස ප්‍රස්වාස යෙහි සිහිය පිහිටුවා ගැනීම ආනාපාන සති. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒක අපේ උරුමයක්. ඒ ආනාපාන සතිය තුළ හොඳට සිහිය දිනු කරගන්න පටන් ගත්තොත් මොකද සිදුවන්නේ? කැටකිරිල්ල ඉගිල්ලෙන්නේ නැතුව පස් යටටම වෙලා ඉන්නවා වගේ අර සිහියෙන්ම යා ආනාපාන සතිය තුළ ඉන්න පුරුදු වෙනවා. කැටකිරිල්ල ඉගිලිලා යනවා කියන්නේ මොකද්ද? රූප හොයාගෙන යනවා. ඒ රූප විසින් යාව ආක්‍රමණය කරනවා. ශබ්ද හොයාගෙන යනවා, ශබ්ද විසින් යාව ආක්‍රමණය කරනවා. ගඳ සුවඳ හොයාගෙන යනවා, ගඳ සුවඳ විසින් යාව ආක්‍රමණය කරනවා. රස හොයාගෙන යනවා, රසය විසින් යාව ආක්‍රමණය කරනවා. ස්පර්ශය හොයාගෙන යනවා, ස්පර්ශය විසින් යාව ආක්‍රමණය කරනවා. එයා එක එක ආශා කරන දේවල් හිත හිත ඉන්නවා, ඒවා විසින් යාව ආක්‍රමණය කරනවා. මෙන්න මේ ස්වභාවයෙන් සම්පූර්ණයෙන් යාව නිදහස් කරලා පස් පිඩල් යට කැට කිරිල්ලිය ඉන්නවා වගේ ආනාපාන සතිය තුල බොහෝ කල්ින්ද පුරුදු කරනකට ඒ ශ්‍රාවකයා තමන්ගේ පිය පරම්පරාවෙන් ලැබිච්ච දායාදයක් භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට තවත් තියෙන දෑවැද්දක්. ඒ තමයි ගමන් කරද්දී උන්වහන්සේ වදාළේ කොහොමද? ගච්ඡන්තෝවා ගච්ඡාමි තිපජානාති. ගමන් කරද්දී ඇවිදගෙන යද්දී ඇවිදගෙන යනවා කියලා තමන් ගැන තමන් දැනගන්නවා සිහියෙන්. තිතෝවා තිතෝ මීති පජානාති. වාඩි වී සිටිනවා දැන් තමන් කියලා සිහියෙන් දැනගන්නවා. හිටගෙන සිටිද්දි හිටගෙන ඉන්නවා කියලා සිහින් දැනගන්නවා. නිසින්නෝවා නිසින්නෝම් හේති පජානාති. වාඩි වෙලා සිටිනවා කියලා දැනගන්නවා. සයානෝවා සයානෝම් හේති පජානාති. හාන්සි වෙලා සිටිද්දි තමන්ගේ කය ඇඳෙහි දිගහරිනවා දීකත් සිහියෙන්ම දැනගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රාවකයා දෑවැද්ද පරිහරණය කරන කෙනෙක්. පියවරුමින් ලැබිච්ච දෑවැද්ද පරිහරණය කරන කෙනින්. එයා එතනින් නවතින්නේ නැහැ. තවදුරට සිහියෙන් ඉන්නවා. කොහොමද? අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එයා ඉදිරියට ඇවිදගෙන යද්දි ආපසු වෙද්දි හොඳ කල්පනාවෙන් ඉන්නවා, මගේ සිත පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. යා වටපිට බලද්දී හාත්පස සිසාරා බලද්දී හොඳ කල්පනාවෙන් ඉන්නවා, මගේ සිත පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. එයා අතපය හකුලුවද්දී දිගහරිද්දී හොඳ සී කල්පනාවෙන් ඉන්නවා, සිත පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. යා වස්ත්‍රාභරණ පළඳ ගනිද්දී හොඳ සිහියෙන් ඉන්නවා, මං සිත පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. කෑම බීම අනුභව කරද්දී පානේ කරද්දී රස විඳිද්දී සපා ගිලිද්දී සිහියෙන් ඉන්නවා, සිත පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කිරීමේදී පවා සිහියෙන් ඉන්නවා, මේ සිත පිරිහෙන්න දෙන්නේ නැහැ කියලා. ගතේ ඨිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හී භාවේ සම්පජානකාරී හෝති. යනේන වෙලාවට හිඳින සතපෙන වෙලාවට කතාබස් කරන වෙලාවට නිහඬව සිටින වෙලාවට සිහියෙන් ඉන්නවා. මේ විදිහට යම් කෙනෙක් සිහිය දිනු කර ගන්නවා නම් බාහිර රූපයකට එයාව යට කරන්න බෑ. බාහිර ශබ්දයකට එයාව යට කරන්න බෑ. බාහිර ගඳ සුවඳකට එයාව යට කරන්න බෑ. බාහිර රසයකට එයාව යට කරන්න බෑ. බාහිර පහසකට එයාව යට කරන්න බෑ. සිටිවිල්ලකට එයාව යට කරන්න බෑ. එයා සිහියෙන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තවදුරටත් කියා දෙනවා ශ්‍රාවකයා, එතනින් නොනවතින ශ්‍රාවකයා, මේ කයෙහි යථා ස්වභාවය විමසා බලනවා. ඔබ දකින්නේ නැති මේ කය යථා ස්වභාවය, මේ අහල පාල හිටපු අය දකින්නේ නැති යාංගල් මෝදරදී, දුම්රිය බස් රථ ගැටුමේදී අවාසනාවන්ත පුද්ගලයෙකුගේ ක්‍රියාවක් නිසා ඒ ජීවිත අහිමි වුණාම ඒ ශරීර ටික එකතු කරපු ආකාරය, ඔබ දකින්නේ නැති සුනාමි ඛේදවාචකයෙන් මේ ගිය අයගේ ශරීර එකතු කරපු ආකාරය, මේ ශරීරත් ඒ වගේමයි. බුදුරජාණන් වහන්සේ වදාලා ධාන්‍ය වර්ග රාශියක් පුරවපු මල්ලක් තියෙනවා. මේ මල්ල ඇස් පෙනෙන කෙනෙක් මේ මල්ල ලිහනවා. ලිහලා මේ මල්ලේ ධාන්‍ය ටික ඔක්කොම හලනවා මල්ලෙන්. හලලා හිට මේ ධාන්‍ය වෙන් කරනවා. මේවා වී මේවා හාල්, මේවා මුං, මේවා තල, මේවා මේ ආදී වශයෙන්. මේ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ ඇස්සති පුරුෂයෙක් ධාන්‍ය වෙන් කර බලනවා වගේ මල්ලක් ලෙහා. බුදුරජාණන් වහන්සේ වදාළ නානා ප්‍රකාර වූ අසුචියෙන් පිරුණු සමකින් වැසුණු මේ මල්ල ලෙහෙල බලනවා යා. මේවා කෙස්, මේවා ලොම්, මේවා නියපොතු, මේවා දත්, මේවා සම, මේවා මස්, මේවා නහරවැල්, මේ ඇට ආදී වශයෙන්. එහෙම බලද්දි බලද්දි කෙමෙන් කෙමෙන් මෙයා තුළ සිහිය පිහිටන්න පටන් ගන්නවා. ඒක සති. බුදුරජාණන් වහන්සේ වදාළ තව ක්‍රමයක් සතියට. ඒ තමයි උන්වහන්සේ වදාලා මේ ශරීරය හැදිලා තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මා ධාතුගෙන්. පඨවි ධාතුවට අයිති දේ පොළොවට පස් වෙලා යනවා. ආපෝ ධාතුවට අයිති දේ ජලයේ දී වෙලා යනවා. තේජෝ ධාතුවට අයිති දේ නිවිල යනවා. වායෝ ධාතුවට අයිති දේ හුලඟ යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කය ඒ විදිහට යා බලනවා. සතිපට්ඨානේ නුවණින් විමසීමසා විමසීමසා බලනවා. මලකුණක් කුණුවේ ගිහින් ඇටසකිල්ල බවට පත් වෙලා පොළොවට පස්සෙ යනකම් විමසීමස බලනවා. ඒ වගේ තමන්ගේ ශරීරයටත් වෙනවා කියලා කායානුපස්සනාව වඩනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ත්‍රාවකයා කයගෙන විතර නෙමෙයි සිහියෙන් ඉන්නේ. අපි එහෙන් රූප බලද්දී සැප දුක් උපේක්ෂා විදීම් අපේ හිතට දැනෙනවා. අපි කණෙන් ශබ්ද අසද්දී සැප දුක් උපේක්ෂා විදීම් දැනෙනවා. නාසයෙන් ආග්‍රහණය කරද්දී සැප දුක් උපේක්ෂා විදීම් දැනෙනවා. දිවෙන් රස විඳිද්දී සැප දුක් උපේක්ෂා විදීම් දැනෙනවා. කයට පහස දැනෙද්දී සැප දුක් උපේක්ෂා විදීම් දැනෙනවා. මනසින් සිතද්දී සැප දුක් උපේක්ෂා විදීම් දැනෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා එයා මොකද කරන්නේ? සුඛං වේදනං වේදිය මානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප විඳීමක් නම් විඳින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා සිහියෙන් දන්නවා. මොකද්ද මේ විඳින්නේ? සැප විඳීමක්. දුක්ඛං වේදනං වේදියමානෝ. තමන් දුකින් දුම්නසින් නම් ඉන්නේ ශ්‍රාවකයා සිහියෙන් දන්නවා මේ දැන් විඳින්නේ දුක් විඳීමක්. අදුක්ඛමසුඛ වේදනං වේදියමානෝ අදුක්ඛමසුඛ වේදනං වේදියාමීති පජානාති. එයා දුක්සප රහිත විඳීමක් නම් විඳින්න සිටින්නේ. එයා දුක්සප රහිත විඳීමක් විඳින්න සිටින බව දන්නවා. සාමිසං වාසුකං වේදනං. ඇහෙන් කන්නෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මේ බාහිර දේවල් නිසා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ආදී නිසා නම් සැප විඳින්නේ මේ ආමිස විඳීමක් කියලා දැනගන්නවා. එහෙමනම් දුක් විඳින්නේ ඒකක් දැනගන්නවා, උපේක්ෂාවක් දැනගන්නවා. ඊළඟට සමාධියක් වැනි භාවනාවක් පුරුදු කරලා සැප විඳීමක් විඳිනවා නම්, විදර්ශනා භාවනාවක් කරලා සැප විඳීමක් විඳිනවා නම්, බුද්ධානුස්සතිය ආදී භාවනාවකින් සැප විඳීමක් විඳිනවා නම්, ධර්ම මානසිකාරයෙන් සැප විඳීමක් විඳිනවා නම්, එයා දැනගන්නවා මේ දැන් විඳින සැප නිරාමිස සැපක්. ඊළඟට බණ භාවනා කරද්දී එයාට ඒ හිතන වේගෙන් දියුණු වෙන්නේ නැති වෙන එකට දුකක් ඇති වෙනවා. එතකොට ඒ කෙනා ඒ දුක හඳුනා ගන්නවා මේ දැන් විඳින්නේ මම මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නිසා නෙමෙයි. මේ ධර්ම මාර්ගේ දියුණු කර ගන්නටයි මේ දුක තියෙන්නේ. මේක निराமிස දුකක්. උපේක්ෂාවත් හඳුනා ගන්නවා. මේ ආකාරයට යා වේදනානුපස්සනාවේ සතිපට්ඨානේ වඩනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එතනින් නවතින්නේ නැහැ. සිතගෙනත් බලනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. මේ සිත රාග සහිත නම් රාග සහිත සිතක් කියලා දැන ගන්නවා. සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. තමාගේ සිතේ ද්වේෂය ඇති වුණා නම් මෙන්න ද්වේෂ සහිත සිතක් කියලා දැන ගන්නවා. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. තමාගේ හිත මුලාවටපත් වෙලා නම් මෙන්න සිත මුලා වෙලා කියලා දැන ගන්නවා. සංකිට්තං වා චිත්තං සංකිට්තං චිත්තන්ති පජානාති. හිත හැකිලිලා තියෙනවා නම් කිසි වැඩක් කරගන්න බැරි විදියට මෙන්න මගේ හිත දැන් හැකිලී තිබෙනවා කියලා දැනගන්නවා. වික්කිත්තං වාචිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. හිත තැම්පත් කරගන්න බැරුව බාහිරට විසිරෙනවා නම් මෙන්න මේ සිත දැන් විසිරී තියෙනවා කියලා දැනගන්නවා. සමාහිතං වාචිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. හිත සමාහිතනං සමාහිත වශයෙන් දැනගන්නවා. භාවනා වශයෙන් දිනු කරනවා නම් දිනු වෙනවා කියලා දැනගන්නවා. දිනු වෙන්නේ නැත්නම් දිනු වෙන්නේ නැහැ කියලා දැනගන්නවා. මේ වගේ සිටේ සෑම ස්වરૂපයක්ම විමසීමස බලනවා. බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මේ සියල්ල කරන්නේ කවුරුන් තුලද? පිටස්තර පුද්ගලයෙක් තුල නෙවෙයි. පිටස්තර කෙනෙකුගෙන් මේ ධර්මයේ හොයන්න බෑ. මේ ධර්මයේ පිටස්තර පුද්ගලයෙකුගෙන් බලන්න බෑ. මේ ධර්මයේ බලන්න තිබෙන්නේ තමා තුලින්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ධම්මානුපස්සනාව. පංච නීවරණ, පංච උපාදානස්කන්ධ, ආයතන, පටිච්ච සමුප්පාද, බුද්ධංග ධර්ම, චතුරාර්ය සත්‍ය තමාතුලින්ම විමසීමස බලනවා. එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කායානුපස්සනාව වඩන කෙනෙක්. ඊළඟට වේදනානුපස්සනාව වඩන කෙනෙක්. ඊළඟට චිත්තානුපස්සනාව වඩන කෙනෙක්. ඊළඟට ධම්මානුපස්සනාව වඩන කෙනෙක්. මෙන්න පින්වත් ශ්‍රාවක දරුවනි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ඔබ අන්‍ය ආගමිකයන්ගෙන් තෙරවණේ නොපීටියන්ගෙන් වෙනස් වෙලා පේන ප්‍රධාන තැනක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා තමයි සතිපට්ඨානෙ වඩන්නේ. ලෝකෙ වෙන කෙනෙකුට බෑ ඒක කරන්න. මොකද හේතුව? බුදුරජාණන් වහන්සේගේ ලැබිච්ච දයාවද්ද තමයි. ඒක මොකක් වගේද? පස්පිඩැල්ල වගේ. අපි කවුද? කැටකිරුල්ල වගේ. එතකොට පස්පිඩැල්ල යට ඉන්නා වගේ තමයි අපි සතර සතිපට්ඨානේ වඩමින් සිටින්න ඕන. අන්නේ කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා එන කෙනා. ඒ කෙනා එතකොට මේ ධර්මයේ දියුණු කරද්දි මොකද්ද වෙන්නේ? දිත්තේ දිත්තේ වත්තං. ඇහෙන් රූපය දැක්කම දෙකී මාත්‍රෙන් අවසන් වෙලා යනවා. සුතේ සුතමත්තං. කණෙන් යම් කිසි දෙයක් ශ්‍රවණය කරාම ශ්‍රවණය කිරීම මාත්‍රයකින් අවසන් වෙලා යනවා. මුතේ මුතමත්තං. ආග්‍රහණය කරන මාත්‍රයකින් අවසන් වෙනවා. රසවිඳි මාත්‍රයකින් අවසන් වෙනවා. පහසලද මාත්‍රයකින් අවසන් වෙනවා. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. යමක් මනසින් දැනගත්තද ඒ සියල්ල දැනගත් සැනින් එපමණකින්ම අවසන් වෙලා යනවා. එතකොට එතන සකස් වෙන්නේ නැති යනවා දෙයක්. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී අපි දියුණු කළ යුතු දේ. උන්වහන්සේ අපට දේශනා කළා තියෙන්නේ කොහොමද? පඤ්ඤාවන්තස් අයං ධම්මෝ. මේ ධර්මයේ කාටද? ප්‍රඥාවන්ත කෙනාටයි. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය ප්‍රඥාව නැති එක්කෙනාට නොවේ. එහෙනම් පින්වතුනි, අපි බුදුරජාණන් වහන්සේගේ නිකම්ම නිකං ශ්‍රාවක දරුවන් නෙමෙයි. කවුද? ප්‍රඥාවන්ත ශ්‍රාවක දරුවන් විය යුතුයි. අපි අභිමානවත් ශ්‍රාවක දරුවන් විය යුතුයි. අපි තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේ අපිට මනාකොට මෙය පෙන්වා දෙන්නේම, මනාකොට මේ ධර්මයේ හඳුන්වා දෙන්නේම අපිව මේ සංසාරෙන් එතර කරවීමටමයි. ඉතින් අපි යම් දවසක මේ ඇසකනනාසේ දිවකය මනස මනාකොට හඳුනා ගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මනාකොට හඳුනා ගත්තා නම්, අවබෝධ කරගත්තා නම්, ඇහි හට ගන්නා වූ විඥානේ, කනේ හට ගන්නා වූ විඥානේ, නාසයේ හට ගන්නා වූ විඥානේ, දිවේ හට ගන්නා වූ විඥානේ, කයේ හට ගන්නා වූ විඥානේ, මනසේ හට ගන්නා වූ විඥානේ මනාකොට හඳුනා ගත්තා නම්, ඇහි ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය මනාකොට හඳුනා ගත්තා නම්, ඒ ස්පර්ශයේ මුල් කරගෙන විදීමක් හට ගන්නවා කියමු. දැන් විදීමක් හට ගන්නකොට සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක්. එතකොට ඒක කොමකින්ද හටගන්නේ? ස්පර්ශයෙන් හට ගන්න. එතකොට ස්පර්ශය කියේ විඳින වෙලාවට කරුණු තුනක් තියෙනවා. මොනවද කරුණු තුන? ඇහැයි රූපයයි. එහෙනම් විඥානෙත් එකතු වෙලයි විඳින්නේ අපි. අපි ඇහෙන් රූපේ හඳුන ගන්නවා. එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය එතන තියෙනවා. අපි චේතනා පහළ කරනවා. එතකොටත් විඥානයේ ක්‍රියාකාරීත්වය තියෙනවා. එතකොට වැඩෙන්නේ විඥානය. අපි සිහියෙන් ඉන්නවා නම් විඥානේ වැඩෙන්නේ නැතුව විඥානේ සකස් නොවෙන්න පටන් ගන්නවා. සිහියෙන් ඉන්නවා නම් සිහියෙන් ඉඳලා නෝණෙන් ගිමසීමස බලද්දි එතකොට අපට තේරෙනවා නම් මේ ඇස අනිත්‍යයි. ඇහැට පේන රූපත් අනිත්‍යයි. ඇසේ විඥානයත් අනිත්‍යයි. ඇහැයි රූපය විඥානය එකතු වීම ඇසේ ස්පර්ශයත් අනිත්‍යයි. ඒ තුනේ එකතු වීමෙන් ඒ ස්පර්ශයෙන් හට ගන්නා වූ විඳීමත් අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් හට ගන්නා වූ හඳුනා ගැනීමත් අනිත්‍යයි. ඒ ස්පර්ශයෙන් හට ගන්නා වූ චේතනාවත් ඒ කියන්නේ කර්මයත් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ වදාලේ අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නා කෙනා එය දුකයි කියලා අවබෝධ කරගන්නවා. ඒ තමාගේ වශයෙන් පවත්වන්නට බැරි දෙයක් කියලා අවබෝධ කරගන්නවා. අපි පින්වත් දරුවනි යම් දවසක මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන හයම අනිත්‍ය අවබෝධ කරගත්තනම් අපි එදාට සක්කාදිට්ඨිය නිදහස් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ සෝතාපන්න ශ්‍රාවකයන් බවට පත් වෙනවා. අන්න එදාට තමයි අපි සතර අපායෙන් නිදහස් වෙන්නේ. මොකද හේතුව දැන් අපි ගත්තොත් දැන් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තුන අපි යම් තරමින්වත් තේරුම් ගන්නේ නැත්නම් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න බැරුව යනවා. මොකද හේතුව යමක් අනිත්‍ය නම් දරුවනි ඒ අනිත්‍යදේට අනුකූලව සකස් වෙනවා මිසක් අපිට ඕන හැටියට සකස් වෙන්නේ නැහැ. යමක් අනිත්‍ය නම් අනිත්‍යදේ වෙනස් වෙලා යනවා අපිට ඕන හැටියට නෙමෙයි. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. ඒක වෙනස් වෙලා යනවා. ඒක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්ත දවසට අපි සෝතාපන්න ශ්‍රාවකයන් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කොයිතරම් අගය කළාද කියන්නේ උන්වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා. අපිට මේ සෝතාපන්න භාවයට පත්වීමෙන් තොරව අපේ ජීවිතයට ස්ථිර සාර සනාතන රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අපිට සනාතන රැකවරණයක් ස්ථිර සාර රැකවරණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ සෝතාපන්න වීමෙන්මයි. සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. දැන් මා කියන්නේ ඔබට ඇස කන නාසය දිව කය මනස ආදී අනිත්‍ය වශයෙන් බැලුවම මේක වෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. දැන් අපි නුවණින් විමසනවා මේ ඇස කන නාසය දිව කය මනස අනිත්‍ය වශයෙන් විමසනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු අනිත්‍ය වශයෙන් විමසනවා. ඇහි විඥානේ කනේ විඥානේ නාසයේ විඥානේ දිවේ විඥානේ කය විඥානේ මනසේ විඥානේ අනිත්‍ය වශයෙන් විමසනවා. ස්පර්ශී විමසනවා. විඳීම චේතනා මේව අනිත්‍ය වශයෙන් විමසනවා. විමසන්න අපි දකින්න යමක් අනිත්‍ය නම් ඒක දුකයි කියලා. දකින්නේ මොකද්ද? දුක නම් වූ ආර්ය සත්‍යය. ඒක දකින්නකට අපිට තේරෙන්න පටන් ගන්නවා මොකද්ද? එහෙනම් මේ දීර්ඝ ගමන සකස් වෙලා තිබෙන්නේ මේ අනිත්‍ය වූ දෙයට ඇලුම් කිරීම නිසායි. මේ ඇලුම් කරන ආකාරයේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ තමයි වේගෙන් ගලාගෙන යන ගංගාවක් තියෙනවා නිතරම වේගෙන් ගලන. මේ ගංගාව දෙපස තනකොළ තියෙනවා. වතුරෙන් වේගෙන් ගලාගෙන යනකොට මේ වතුර පාරට අහුවෙච්ච තනකොළ කොයි පැත්තටද නැඹිලා තියෙන්නේ? ගංගාව පැත්තටමයි ඒ තනකොළ නැඹිලා තියෙන්නේ. ගංගායනේ තියෙන හැදිච්ච ගස්. ඒ ගසුත් මේ වතුර පාරට අහුවෙනකොට ඒ ගස් නැඹිලා තියෙන්නේ කොයි පැත්තටද? ඒ ගස් නැඹිලා තියෙන්නේ ගංගාව ගලාගෙන යන දිශාවටමයි. මේ ගඟට මිනිස්සෙක් වැටෙනවා. වැටෙනම මොකද වෙන්නේ? මෙයාට බේරෙන්න කියලා හිතාගෙන ගඟට නැඹුරු වෙලා තියෙන තනකොළවල එල්ලෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තනකොළත් කඩාගෙන ආයියා ගඟට යනවා. මෙයා ආයි බේරෙන්න හිතාගෙන මොකද කරන්නේ? ගඟට නැමුරු වෙලා තියෙන ගස්කොළන් වල එල්ලෙනවා. ඒ ගස්කොළන් කඩාගෙන පහළට යනවා. මේ වගේ කියනවා ධර්මයේ අවබෝධන කරපු ශ්‍රාවකයා. ධර්මයට නොපැමිණි කෙනා. බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා නෙමෙයි, ශ්‍රාවක බවට පත් නොවිච්ච කෙනා. ඒ වගේ කියලා කියනවා. එය හැමතිස්සෙම මේ අනිත්‍ය වෙද්දී ඇහිමයි එල්ලෙන්නේ. කන අනිත්‍ය වෙද්දී කනේමයි එල්ලෙන්නේ. නාසය අනිත්‍ය වෙද්දී නාසයමයි එල්ලෙන්නේ. දිව අනිත්‍ය වෙද්දී දිවේමයි එල්ලෙන්නේ. කය අනිත්‍ය වෙද්දී කයේමයි එල්ලෙන්නේ. මනස අනිත්‍ය වෙද්දී මනසේමයි එල්ලෙන්නේ. අතහැරලා ඉන්න පුරුදු වෙලා නැහැ. දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක සිද්ධ වෙන්නේ අසෘතවත් පුතඥයාට. එතකොට මොකද වෙන්නේ? අනිත්‍යදී අනිත්‍යයි කියලා අවබෝධ නොවන නිසාම අනිත්‍යදී අනිත්‍ය වෙනකොට හඬන්න ගන්නවා, වැළපෙන්න ගන්නවා, සෝක කරන්න ගන්නවා, නුයිකාකාරයට විලාප දෙන්න පටන් ගන්නවා. හොඳට බලන්න ඔබ. දැන් මේකෙන් අපිට පේනවා අපිට තියෙන ජීවිතයේ ඒකායන විසඳුම හැටියට තිබෙන්නේ අපේ එදිනෙදා කටයුතු කරගෙන යද්දී අපේ ලොකුම ප්‍රථම පළමුවෙනි බලාපොරොත්තු විය යුත්තේ මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්න කෙනා දකිනවා. මේ අනිත්‍ය දේට ඇල්ම කරන තාක්කල්ම දුක හට ගන්නා බව, අන්න දුක්ඛ සමුදය ආරි සත්‍ය දකිනවා. එතකොට එයා ඇලුම් කරලා ඉන්න තියෙනකට අනිත්‍ය දේවල් ලී අනිත්‍ය දේවල් තුලින් දුක හට ගන්නකට එයා දකිනවා. මොකද මේ දුක හටගන්නේ මේ දේ කෙරේ මා තුල තියෙන ඇල්ම නිසාමයි. මම මේ දේ අවබෝධ කළා නම් මං අතාරිනව නේද? අන්‍ය අවබෝධ කරනවා ඒක. ඊළඟට ඒ අවබෝධ කරනවා, එහෙනම් මේ ඇල්ම නැත්තම් මේ අනිත්‍ය දේවල් කෙරේ මම දුකින් නිදහස් වෙනවා නේද? එතකොට යා පැහැදිලිවම තේරුම් ගන්නවා දුකින් නිදහස් වෙන්නේ නැත්තේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අවබෝධ නොවීම නිසා. දුක් දේ දුක් වශයෙන් අවබෝධ නොවීම නිසා. අනාත්ම දේ අනාත්ම වශයෙන් අවබෝධ නොවීම නිසා. ඒ අවබෝධ කර ගැනීම පිණිස යා මොකද කරන්න ඕනේ නම්? ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රගුණ කරන්න ඕනේ. එයා කෙලින්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේහි සත්‍ය ඥානය කරා පැමිණෙනවා. සත්‍ය ඥානය කරා යමෙක් පැමිණෙනවා නම් එයා සෝතාපන්න වෙන ශ්‍රාවකෙක්. සෝතාපන්න ශ්‍රාවකෙක්. ඊට පස්සේ ශ්‍රාවකයාට තියෙනවා දියුණු කරන්න. එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මුල් බැසගත්තු කෙනෙක්. එයා ධර්මයට පැමිණිච්ච කෙනෙක්. එයා දහම් ඇස තියෙන කෙනෙක්. එයා දහම් ඇසින් ලෝකේ දිහා බලන කෙනෙක්. දැන් අපි දන්නවා සුනාමි ඛේදවාචකයේ පැමිණුණා. සමහරු මහා ශෝකයෙන් දුකින් කතාබස් කරන්න ගත්ත අනේ මේකනම් සංසාරේ කර්මයක්ද? මේ මොකද්ද මේ උනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ දහම්මස පහල කරගත් ශ්‍රාවකයන් හිතන්නේ එහෙම නෙමෙයි. මේක තමයි ඉපදීමෙන් සිදුවන්නා වූ දුක. ජාතිපච්චය ජරා මරණ. මේ ලෝකේ යම්තාක් ජරාවටපත් වීම ඇද්ද? යම්තාක් මරණයටපත් වීම ඇද්ද? යම්තාක් ශෝක වැළපුම් දුක් දුම්නස් කායික මානසික දුක් පීඩා ඇද්ද? ඒ සියල්ල කුමක් පත්‍යයද? ජාතිපච්චය ඉපදීම ප්‍රත්‍යය කරගෙන ඉපදීම හේතු කරගෙන ඉපදීම මූලික කාරණේ කරගෙනමයි තියෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි උපන්න සෑම ජීවිතයකදීම මේ විදිහටමයි අපි ජීවිතය ගත කරලා තියෙන්නේ. මේ වගේම කායික මානසික දුක් දුම්නස් වින්දා. මේ වගේම කායික මානසික පීඩා වින්දා. මේ වගේම නොඑක ආකාරයේ කරදර කම්කටොළු භාජනය වෙනවා. එහෙම වෙද්දී මේ වගේම අපි hina වෙවි ගියා. මේ වගේම සප හඹාගෙන ගියා. ආස්වාදෙන් කවදාවත් සම්පූර්ණ නොවි. අපි මේ වගේම සෑහීමකටපත් නොවි මැරෙනවා. හැමදේම උනේ මෙහෙමයි. නමුත් අපිට හිතෙනවා මේ ජීවිතේ අපිට දුකයි, කරදරයි. අපි ඊළඟ ජීවිතේ හිතනවා නෑ ඊළඟ ජීවිතේ හොඳ ඇති කියලා. මොකද හේතුව? අනාගත සංස්කාර අනිත්‍ය වශයෙන් අපි අවබෝධ නොකිරීම. අනාගතේ හටගන්නා වූ යම් රූපයක් ඇද්ද? යම් විඳීමක් ඇද්ද? යම් සංඥාවක් ඇද්ද? යම් චේතනාවක් ඇද්ද? අනාගතේ සකස්වන්නා වූ. දැන් අපිට අනාගතය හැක් ලැබෙනවා නම් මේ ජාතිය හැක් නෙමෙයිද ලැබෙන්නේ? මේ ජාතිය හැක්මයි අනාගතේ ලැබෙන්නේ. අනාගතේ කනක් හැටියට ලැබෙන්නේ මේ ජාතිය කනක්මයි. අනාගතයේ අපිට නාසයක් ලැබෙනවා නම් ලැබෙන්නේ මේ ජාතිය නාසයක්මයි. අනාගතයේ දිවක් ලැබෙනවා නම් මේ ජාතිය දිවක්මයි. අනාගතයේ කයක් ලැබෙනවා නම් මේ ජාතිය කයක්මයි. අනාගතයේ සිතක් ලැබෙනවා නම් මේ ජාතිය සිතක්මයි. අතීතෙත් එහෙමයි. එහෙනම් අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මේ අවසානයක් වෙන්නේ නැත්තේ අපි මේ ජීවිතයේ දුක් පීඩා විඳ විඳ දුක් පීඩා විඳ විඳ දුකක් නැති ඇසක් පතනවා. දුකක් නැති කනක් පතනවා. දුකක් නැති නාසයක් පතනවා, දුකක් නැති දිවක් පතනවා, දුකක් නැති කයක් පතනවා, දුකක් නැති සිතක් පතනවා. ඒ පතන දේ ඒ ස්වરૂපයෙන් අපිට කවදාවත් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව ඒ සෑම දෙයක්ම සම්බන්ධ වෙලා තියෙන සතර මහා ධාතුත් එක්කයි. සතර මහා ධාතුත් එක්ක යම් තාක් මේ සම්බන්ධකම පවතිනවාද, ඒ තාක්කල් අපිට ගැලවීමක් නැහැ. සතර මහා ධාතු පිටන්නේ නැති රහත් වුනහම විතරයි. එතකම්ම සතර මහා ධාතු වලින් ලෝක නිදහස් වීමක් නැහැ. විදීමෙන් නිදහස් වීමක් නැහැ. හඳුනා ගැනීමෙන් නිදහස් වීමක් නැහැ. චේතනාවෙන් නිදහස් වීමක් නැහැ. විඥාණයෙන් නිදහස් වීමක් නැහැ. මේ නිසා පින්කඳුනි අපි අපතුලින්ම දුක නම් වූ ආරි සත්‍යය දකින්න ඕන. අපි අපතුලින්ම මේ දුකේ හට ගැනීම නම් වූ ආරි සත්‍ය දකින්න ඕන. අපතුලින්ම මේ දුකෙන් නිදහස් වීම නම් වූ ආරි සත්‍ය දකින්න ඕන. අපිට අපතුලින්ම දුකෙන් නිදහස් වීමේ මාර්ගය නම් වූ ආරි සත්‍ය දකින්න ඕන. මෙන්න මේ කුසලතාවේ අපි දියුණු කරගන්න ඕන. මොකද හේතුව අපිට කවදාවත් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආය ආයමත් නැවත නැවත අපිට දුර්ලභය අහන්න ලැබීම අහන්න ලැබෙන්නේ නැහැ. ලෝකෙ හැමතැනම ලැබෙන ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. මෙවැනි ධර්මයේ අහනකම් අපිට ලැබුණේ මේ වහන්න නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියන පණිවිඩය නෙමෙයි අපිට ලැබුණේ. අපිට ලැබුණේ මොකද්ද? කාල බීලා පින් කරගෙන ජීවත් වෙන්න කියලා. මේකට සමහරව අහුවෙනවා. එයා සිල් රකින්නේ. එයා හිතනවා එයා සිල් රකින්නේ නැහැ. තිසරණෙත් නැහැ. එතකොට එයා හිතනවා කොහොමද? එහෙනම් මට ඔක්කොම පිරිමහ ගන්න පුළුවන් දීමෙන්. එයා මොකද කරන්නේ? දන් දෙනවා. නමුත් එයා තිසරණේ නොපිහිටන නිසා, සිල් නොරකින නිසා, ආර්ය සත්‍ය ගැන නොදන්නා නිසා එයාගේ අවබෝධය වෙනසක් වෙන්නේ නැහැ. වටහා ගැනීම වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රඥායි වර්ධනයක් වෙන්නේ නැහැ. මේ නිසා යම් ස්වභාවකින් නම් එයා ඉන්නේ. යම් ස්වභාවකින් නම් එයා හිතන්නේ. යම් විදියකින් නම් එයා කල්පනා කරන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාරනවා එහෙම අය මරණින් මත්තේ සත්තු අතර උපදිනවා. සල්ලි තියෙන පවුල් වල බල්ලු බලල්ලු වෙලා උපදිනවා. අලි වෙලා උපදිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? සැපසේ කාලා බීලා ඉන්නවා අර දන් දීපේකේ විපාකේ ඉවර වෙනකන්. ඊට පස්සේ මරණින් මත්තේ මොකද වෙන්නේ? ආයම සතර අපායට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේකෙන් බේරෙන්න නම් එයා ඉන්න ඕනේ ස්ථිරම ප්‍රතිපදාවකෙදිලා බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන්ම සරණ ගිහිල්ලා මුළු හදවතින්ම සරණ ගිහින් ඉන්න ඕනේ. ඒ ධර්මයේ මුළු හදවතින්ම සරණ ගිහින් ඉන්න ඕනේ. ඒ ශ්‍රාවකත්වයේ මුළු හදවතින්ම සරණ ගිහින් ඉන්න ඕන. ආන් ඒ විදිහට තමයි අපි සරණ යන්න ඕන. සරණ ගිහින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳට දැනුවත් වෙලා සිටින්න ඕනේ. හොඳට දැනුවත් වෙලා හොඳ දැනුම් තේරුම් කමකින් සිටින්න ඕන. දැනුම් තේරුම් කමකින් නොසිටියොත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ප්‍රඥාව දිනු කරන්නයි බැරුව යන්නේ. ඒ නිසා පින්වත් දරුවනි දැනුම් තේරුම් කමකින් අපි හිටියොත් සිහිනුවණින් හිටියොත් අපට ටික ටික මේ ධර්මය දියුණු කරගන්න පුළුවන් වෙනවා. අපට ටික ටික අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් සතර සතිපට්ඨානෙ වඩමින් නිකන් ඉන්නේ නැහැ. එයා තම අනුස්සති භාවනා හයක් දියුණු කරනවා. එකක් තමයි බුද්ධානුස්සති භාවනා. අනිත් එක ධම්මානුස්සති. ධර්මයේ දැනගන්න ඕනේ නේද ධම්මානුස්සති භාවනාව කරන්න. ධර්මයේ දන්නේ නැති එක්කෙනෙකුට කරන්න බෑ ඒක. ධර්මයේ තේරුණාට පස්සේ තමයි ධම්මානුස්සති භාවනාව කරන්න පුළුවන්. නියම විදියට බුද්ධ දේශනාවක් හදාරනකට පිරිසිදු බුද්ධ දේශනාව හදාරද්දී හිතේ ප්‍රසාදය ඇති වෙනකොටම ධම්මානුස්සතිය යෙදෙනවා. ශ්‍රාවක සංඝ රත්නයේ ගැන සංඝානුස්සති භාවනාව යෙදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ගන්න කවුද අපි? සෝවාන් මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවකයන්, සෝවාන් ඵලයට පත් වූ ශ්‍රාවකයන්, සකදාගාමි මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවකයන්, සකදාගාමි ඵලයට පත් වූ ශ්‍රාවකයන්, අනාගාමි මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවකයන්, අනාගාමි ඵලයට පත් වූ ශ්‍රාවකයන්, අරහත් මාර්ගයේ ගමන් කරන්නා වූ ශ්‍රාවකයන්, අරහත් ඵලයට පත් වූ ශ්‍රාවකයන්. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකගේ ශ්‍රාවකෙක් බවට පත් වෙනකොට ඔබ කොමකද ගමන් කරන්නේ? සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එතන තමයි ස්ථිර තැන. එතන ඉඳලා දිනු කරන්න පුළුවන් තැන. සෝවාන් මාර්ගයට වැටෙනවා පියවර දෙකකින්. මොකක්ද පියවර දෙක? සද්ධානුසාරී ධම්මානුසාරේ. සද්ධානුසාරී කියන සෝවන් මාර්ගයන්නි. සෝවන් මාර්ගයට පැමිණෙනවා එයා හොඳට තිසරණේ පිහිටලා සීල් සමාදන් වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය ආවෝධ කරගත යුතුයි කියන අදහසින්. එයා සද්ධානුසාරී ශ්‍රාවකයා. ඊට පස්සේ එයා ඒ ධර්මයේම නුවණ විමසීමස ගිහින් ධම්මානුසාරී වෙන්නේ. එතකොට එයා හුදෙක් ශ්‍රද්ධාවෙම නෙමෙයි අනිත්‍ය දකින්න එක්කිනේ බවට පත් වෙනවා. එයා ධම්මානුසාරී ශ්‍රාවකයා බවට පත් වෙනවා. එයා තමයි මේ නුවණින් විමසලා මේ අනිත්‍යමයි තමාගේ වසඟේ පවත්වන්න කිසිවක් නැත. මෙතන තිබෙන හේතුඵල ධර්මතාවය පමණයි කියලා අවබෝධ කරගන්නවා. අන්න ඒකද සූතාපන්න ශ්‍රාවකයා. එතන ඉඳලා දියුණු වෙනවා. දැන් ඔබට දැන් පේනවා ඇති වර්තමානයේ හැබෑ ශ්‍රාවකයොත් ඉන්නවා. ශ්‍රාවක වේසයෙන් ඉන්න ශ්‍රාවකයොත් ඉන්නවා. එතකොට අපි හැබෑ ශ්‍රාවකත්වයේ පෙරවල පිහිටා ඉන්න ඕන. අපි පහදින්න ඕනේ හැබෑ ශ්‍රාවකත්වයට පමණයි, ශ්‍රාවක වේසයට නොවේ. හැබෑ ශ්‍රාවකත්වයේ පිහිටන එක්කෙනා බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා මිසක් ඇද හොයනවා නෙවෙයි. හැබෑ ශ්‍රාවකයා ධර්මයේ ගුණ කියනවා මිසක් ධර්මයේ ඇද හොයන්නේ නැහැ. හැබෑ ශ්‍රාවකත්වයේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ කියනවා මිසක් ඇද හොයන්නේ නැහැ. හැබෑ ශ්‍රාවකත්වයේ ලැබෙන්නේ දැනුගත් කමෙන් නෙමෙයි. ධර්මයේ පිළිබඳ ඥාණය ලබාගෙන යෝනිසෝ මනසිකාරේ යෙදීමෙන් තමයි හැබෑ ශ්‍රාවකත්වය ලැබෙන්නේ. එහෙම නැත්නම් සම්පූර්ණම ත්‍රිපිටක ධාරීව සිටියක්. එයා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ධර්මය අවබෝධ කිරීම පිණිස ධර්මයේ හැසිරෙන්නේ නැත්නම් ඒකේන සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වීම තමයි මේකේ තිබෙන ශ්‍රේෂ්ඨත්වය. එතකොට ඒකේන බුද්ධානුස්සති භාවනාව වේදෙනවා, ධම්මානුස්සති භාවනාව වේදෙනවා, සංඝානුස්සති භාවනාව වේදෙනවා. ඊළඟට සීලානුස්සති. සීලානුස්සති කියලා කියන්නේ තමන්ගේ සිල්වත් බව තමන් විමසනවා. තමන්ගේ සිල්වත් බව තමන් විමසනවා. තමන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා තමන් හඳුනා ගන්න. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම කොයි ආකාරයටද මේ ජීවිත සංවරයට පැමිණලා තියෙන්නේ? මම කොහොමද මේ පංචශීලය ආරක්ෂා කරගෙන ඉන්නේ? එයා නෝනින් විමසනවා. එයා උපෝසථය ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ විදිහට දිනු කරන්නේ. එතකොට එයා උදේ සමාදන් වුණා නම් සිල්පද පහ, රාත්‍රී නිින්දට ගිහිල්ලා නිදි යහනේ සතපී එයා මානසිකාර කරනවා, මං උදේ සමාදන් වුණා මේ සිල්පදයේ, මම දවස පුරා රැකගෙන මං මේ සිල්පදයේ සමාදන් වුණා, මම මේක රැකගෙන ඉන්නවා, මම මේ සිල්පදයේ සමාදන් වුණා, මේ රැකගෙන ඉන්නවා, මම මේ සිල්පද තේරුම් ගන්නවා. එතකොට මෙයාට තේරෙනවා එයාගේ සීලයක් කිලුටුණා නම් එයා තේරුම් ගන්න මගින් අද මේ සිල්පදයේ කිලුටු වුණා. මම හෙට දවසේ මේ සිල්පදයේ කිලුටු වෙන්න දෙන්නේ නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. මම මේ ධර්ම මාර්ගයේ දියුණු කරන කෙනෙක්. මම අන්ධබාල පුතඥෙක් නෙවෙයි. මම ශ්‍රුතවත් ශ්‍රාවකෙක් කියලා ශ්‍රාවකත්වයේ තුලට පැමිණිලා අදිෂ්ඨාන කරගන්නවා සීලය. එයා නිතර සීලානුස්සති යෙදෙන කෙනෙක්. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති. ඊළඟට ඡාගානුස්සති. ඡාගානුස්සති කියලා කියන්නේ එයාට දෙන්න පුළුවන් කෙනෙක්. තමන් ළඟ තියෙන දේවල් අනුන්ට දෙන්න පුළුවන් කෙනෙක්, පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙක්. එයා පරිත්‍යාග කරනවා, දීමනාව පුරුදු කරනවා. දැන් අවබෝධයෙන් දෙන්න ඕනේ. දැන් අපි දන්නවා මෙන්න මේ කාලේ දන්සල් තියෙනවා. මේක අවබෝධයෙන්ද තියෙන්නේ? නෑ. හොඳටම අපි දන්නවා දැන් ওই දන්සලේදී මොකද වෙන්නේ? ඔන්න දන්සල් පටන් ගන්නවා. මේ පටන් ගන්නේ මේ බුද්ධිමත් පිරිසක් හෝ බොහෝ විට බුද්ධිමත් කියන්නේ මේ යමක් හරි හම්බ කරපු ධනවත් අය ඉන්නවා, ශ්‍රද්ධාවෙන් දෙනවා. බොහෝ විට වෙන්නේ ඒක නෙමෙයි. ඔය කිසි අවබෝධයක් නැති පිරිසක් තමයි බොහෝ විට දන් දීලා මොකද කරන්නේ? ලොකු බෆල් සෙට් එකක් ගෙනල්ලා තියලා බාල වර්ගයේ සින්දු දාන්න පටන් ගන්නවා. ඊරෝසි දන්සල් ඉවර වෙච්ච ගමන් 9ට 9 මාරු වෙනකොට මොකද කරන්නේ? හොඳටම බීලා නටන්න පටන් ගන්නවා. මේක අන්ධ බාල පුතඥයන්ගේ දෙයක්. එහෙම වුණේ මොකද? වේසාක කියන පාලි වචනේ සිංහලට එදිනා වෙසක් කියලා. මේක වරදවා වෙසක් කියම හිතන්නේ මේගොල්ලෝ වේසයක්. වෙනසක්. ඒකනේ විශ්මුණු ආවේ. දැන් වෙසක් කියම ඉතින් අලුත් වෙසක්. වෙසක් කියන්නේ වේසයක් කියලා හිතුවා. ඊට පස්සේ බක්කො නටනවා. ඊළඟට විශ්මුණු වෙනවා. මේ වේශයක් කියලා මේක තමයි මේ සමාජය තුල. දැන් බලන්න හිතලා බෞද්ධ සමාජයේ හිටියේ දැන් නම් අඩුයිනේ. බෞද්ධ සමාජයේ හිටියේ මොනතරම්ම අදී කියන්නේ මොනතරම් දීන අඥාන තුච්ච මානසිකත්වයකද. වෙසක් කාලේ එනකොට ඔළු බක්කුණට නෝ. වෙසක් කාලේ වෙස්මුණු දාගෙන යනවා. මොකද මේ? වීසයක්. වෙසක්. අපිට වෙසක් කියනවා. දන්නේ නැහැ. එතකොට මේ වගේ නොදන්නා නොදකිනා අඥාන සමාජයක් වතුර හිඳිච්ච තැනක මඩගෝරුවක දඟලන මාළු ටිකක් වගේ ඉන්නකොට මස් වැද්දන්ට බැරිද මාළු අල්ලන්න? ඕනෑ තරම් පුළුවනි. අනේ නිසා අපි මනාවට තේරුම් ගන්න ඕනේ වෙසක් කියලා කියන්නේ මේ මාසේ නම. මාසේ නම. ඉතින් ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි නිරන්තරයෙන් සීකරන ඡාග. ඡාග කියලා කියන්නේ ත්‍යාගය. එයා අවබෝධයෙන්ම යතහරින්නේ. අවබෝධයෙන්ම යම් යම් මෑට උදව් උපකාර කරනවා. උදව් උපකාර කරනවා. ඊළඟට එයා තව එකක් වඩනවා. මොකද්ද? දේවතානුස්සති. දේවතානුස්සති කියන්නේ තමන් තුල තිබෙන සීක බල පහ දෙවියන් තුල තිබෙන ආකාරයේ නෝණෙන් විමසනවා. දෙවියන් තුල තිබෙන සීක බල පහ තමන් තුල තිබෙන ආකාරයේ නෝණෙන් විමසනවා. මේක දේවතානුස්සති. ඒ කියන්නේ තමන් තුල යම් ශ්‍රද්ධාවක් තිබෙනවාද දෙවියන් තුල තේ ශ්‍රද්ධාව තිබෙනවා. තමන් තුල යම් සීලයක් තියෙනවාද දෙවියනුත් සිල්වත් පිරිසක්. තමන් තුල යම් දහම් දැනුමක් තිබෙනවාද දෙවියන් තුලත් ඒ ශ්‍රුතයේ තියෙනවා. තමන් යම් ත්‍යාග සම්පතියෙන් යුක්තයිද දෙවියනුත් ත්‍යාග සම්පත් පුරුදු කරලා එතෙන්ද ගිහිලා තියෙන්නේ. තමන් යම් ප්‍රඥාවකින් යුක්තද ඒ ප්‍රඥාව දෙවියන්ටත් තියෙනවා කියලා. තමන් තුල තියෙන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන පහ දෙවියන් තුලත් තියෙනවා කියලා. ඒ දෙවියන් තුල තිබෙනා වූ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා පහ තමා තුලක් තිබෙනවා කියලා තමන් ජීවත් වෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවා මේ ජීවිතයේ ගත කරද්දී තමන් තුල දිව්‍යත්වයක් ගොඩනැගිලා තියෙනවා කියලා තමන් විසින් හඳුනා ගන්නවා. දැන් බලන්න වෙනස කොයිතරම් වෙනසක්ද? එතකොට බලන්න සාමාන්‍ය පුතජන මිනිසියෙකුගේ මෙයා වෙනස් වෙන්නේ නැද්ද? එයා වෙනස් වෙනවාමයි. ආර්ය ශ්‍රාවකයා වෙනස් වෙනවාමයි. ආර්ය ශ්‍රාවකයා පුතජන මිනිසයාට දැනනවා. පුතජන මිනිසයා හරි බොළඳයි. පුතජන මිනිසයාට පේනවා මේ නැකත නිමිති සුබ නිමිති මොන වගේද? මහා වටිනා සම්පත් වගේ පේනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය උන්වහන්සේ අවබෝධ කරන්න සාරාසංක කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා ඊළඟට දුෂ්කර ක්‍රියා කරලා තමයි ආර්ය ස්ථාංගික මාර්ගයේ සොයාගෙන ආර්ය ස්ථාංගික මාර්ගයේ තුල ප්‍රගුණ කරලා ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දේශනා කළේ. දැන් බ්‍රාහ්මණවරු බමුණු ඔය වගේ මහා දුෂ්කර ක්‍රියා කළද නැකත හොයාගත්තේ නෑනේ. ඔන්න වෙනස. ඒ විද්‍යාඥයෝ විද්‍යාව හොයාගත්තේ මේ ආර්ය ස්ථාංගික මාර්ග අනුගමනය කළාද? ඒ වෙනුසු බිබි කකා බිවි නටනට අන්දබාල පුතජන පිරිසක් කියව කරේ. ඉතින් ඒක කොහොමද බුද්ධ දේශනාවත් එක්ක සමාන වෙන්නේ? අන්න පුතජන කිනාට හොයන්න බෑ. පුතජන කිනා අහු වෙනවා. පුතජනයන්ගෙන් බණ අහන්න අහන්න මිනිසුත් තව පුතජන වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හිමිකරු බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස අවංක ශ්‍රාවකත්වයට පත් වුණොත් විතරයි. ඒ නිසා අපි හොඳට ඒක තේරුම් ගත යුතුයි. පුතජන භාවයෙන් අපි අත්පෙදින්න ඕනේ. ඊළඟට ආර්ය ශ්‍රාවක භාවයට පත් වෙලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට ඉගෙන ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයන් කල්පනා කරනවා උග්ග සිටුතුමා හැම කල්පනා කළේ කොහොමද? කල්පනා කළා කවුරුවත් දහම් දෙසන් නැත්තම් මමවත් දහම් දෙසනවා. ඒ වගේ ඔබත් හිතන්න ඕනේ. උග්ග සිටුතුමා ගිහි කෙනෙක්. එයා කල්පනා කළා පිරිස් මැදදී දහම් දෙසන් නැත්තම් වෙන කෙනෙක් මමවත් දහම් දෙසනවා කියලා. ඒ වගේ තමන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මනාකොට හදාරලා පිරිස මැද්දේ තමන් අභීතව මේ ධර්මයේ කියන්න ඕන. අන්න එතකොට තමයි පුතජනයන්ගේ කට වැහෙනවා. ආර්ය ශ්‍රාවකයන්ගේ ධර්මය බබලන්න පටන් ගන්නවා. ඒ විදිහට තමයි මේ ධර්මයේ පැතිරෙන්න පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වත් දරුවනි පිරිනුවන් පාන්න සූදානම් වෙච්ච මොහොතේදී පවිතු මාර්යය ඇවිදිලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළානේ භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පාන්න සුගතයන් වහන්සේ පිරිනුවන් පාන්න කියලා. ඊට පස්සේ මාර්යා අතීතයේ සිදුවීමක් මතක් කළා. මාර්යා කියනවා බුදුරජාණන් වහන්සේට, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මතකද? ඔබ වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච ගමන් පිරිනම් පාන්න කියලා මම ආරාධනා කළා. ඔබ වහන්සේ වෙලේ ප්‍රකාශයක් කළා. ප්‍රකාශය තමයි මාර්ය මාගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ශ්‍රාවකයන් ධර්මදර විනයදර ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්තව වාසය කරමින් ව්‍යක්තව විනයිතව විසරද බහුශෘත වෙලා උපන්නා වූ වාදයන් යටපත් කරමින් බුද්ධ ශාසනයේ නගා සිටින ආකාරයට භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසකවරුන් උපාසිකාවන් ධර්ම දේශනාවේ සමර්ථ වෙනකම් පින්වන් පාන්නේ නැහැ කියලා. මාර්යා කියන ස්වාමීනි දැන් භික්ෂුන් වහන්සේලා ව්‍යක්තයි විචාරදයි විනීතයි බෞසෘතයි ධර්මදරයි ධර්මානුදම් ප්‍රතිපදාවෙන් යුක්තයි උපන් වාදයන් ප්‍රහාණය කරලා ධර්මයේ ඉස්මතු කරලා කතා කරන විදියට ධර්ම දේශනා කරනවා. භික්ෂුණීන් වහන්සේලාත් එහෙම කරනවා. උපාසකවරුත් එහෙම කරනවා. උපාසිකාවරුත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනවන් පෑවේ ඔය සිව්වනක් පිරිසම ධර්ම දේශනාවෙහි කුසලතාවයට පත් වුණාට පස්සේ එහෙමනම් මතක තියාගන්න බණ කීම කියන එක ස්වාමින් වහන්සේලාට අයිති කියලා කිව්වොත් අපි වැරදි. බණ කීම කියන එක අයිති බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයින්ටයි. අන්න බලන්න උග්ගඝාපති සූත්‍රය. ඒවැ තියෙන ශ්‍රාවකයන් ගිහි ශ්‍රාවකයන් ධර්ම දේශනා කරනවා. ගිහි ශ්‍රාවිකාවන් ධර්ම දේශනා කරනවා. ඊළඟට පැවිදි ශ්‍රාවකයන් ධර්ම දේශනා කරනවා. පැවිදි ශ්‍රාවිකාවන් ධර්ම දේශනා කරනවා. එහෙනම් ධර්මයේ කියන එක ස්වාමින් වහන්සේගේ ස්වාමින් වහන්සේ කෙනෙකුට අයිති අධිකාරයක් නෙවෙයි. යම් කිසි කෙනෙක් සත්‍ය වූ දෙයක් කියනවා නම් සත්‍ය වූ ධර්මයක් කියනවා නම් ඒ සත්‍ය වූ ධර්මය කියන්නේ ගිහි ශ්‍රාවකෙක් නම් එතනදි ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද? ගිහි ශ්‍රාවකයා. යම් චතුරාර්ය සත්‍ය ධර්මයක් දේශනා කරන්නේ ගිහි ශ්‍රාවිකාවක් නම් එතනදි ශ්‍රේෂ්ඨ වෙන්නේ කවුද? ගිහි ශ්‍රාවිකාවයි. ඔබ දන්නව ඇති කුජ්ජුත්තරා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහගෙන ගිහිල්ලා සාමාවතී ප්‍රමුඛ 500ක් කුලාංගනාවන්ට ධර්ම දේශනා කළා. ගිහි ශ්‍රාවිකාවක්. ඒ නිසා ධර්ම දේශනාව කියන එක බුදුරජාණන් වහන්සේගේ සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට හිමි වූ දෙයක්. සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ අයිතියක්. සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ උරුමයක්. ඒ නිසා ඔබත් ඒ උරුමය ලබා ගන්න ඕන. සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ උරුමයක්. ඔබේ උරුමය ලබා ගන්න ඕනේ. ධර්ම දේශනාව සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ උරුමයක්. හැබැයි ඔබට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව ඉතාම නිවැරදි, ඉතාම පිරිසිදු, ඉතාමත්ම වටහීම් සහිත ඥානයක්. ඒ ඥානය තුල පිහිටා තමයි ධර්මයේ දේශනා කළ යුත්තේ. එතකොට තමයි මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන උන්වහන්සේ වදාලා එක්තරා අවස්ථාවක උපාලි ස්වාමින් වහන්සේට, පින්වත් උපාලි, ඔබ යම් ධර්මයක් අහලා ජීවිතය ගැන අවබෝධයෙන්ම කලකිරිනවා නම්, යම් ධර්මයක් අහලා ඇල්ම දුරු කරගන්න හිතෙනවා නම්, ඇල්ම නිරුද්ධ වීම පිණිස ඒ ධර්මයේ හේතු වෙනවා නම්, දැනගන්න තේරුම් ගන්න ඒවනාහි තථාගත බුද්ධ වචනයයි. එහෙනම් අපි දන්නා මේ ලෝකයේ අවබෝධයෙන්ම කලකිරීම පිණිස තියෙන එකම ධර්මයයි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අවබෝධයෙන්ම නොඇල්ම පිණිස තියෙන්නේ එකම ධර්මයයි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. අවබෝධයෙන්ම ඇල්ම නිරුද්ධ වීම පිණිස පවතින්නේ එකම ධර්මයයි, ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඉතින් අපි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට පත් වෙලා, අපි ශ්‍රාවකයන් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක අපි වනාහි නොදෙනුමු කියන නිහතමානී කමට ඇවිදිලා නිහතමානී ශ්‍රාවකයන් වෙලා ඉන්න. ඒ නිසා අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ මේ බුදු සසුන තුළම ඒ ශ්‍රී සද්ධර්මය දැකගන්නා වූ, ඒ ශ්‍රී සද්ධර්මය හැසිරෙන්නා වූ උතුම් ශ්‍රාවක දරුවන් බවට පත් වෙනවා. සාදු.